හොඳයි, අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ දෙවෙනි ගාථාව. ඊයේ දවස වෙනකොට අපි පළවෙනි ගාථාව සාකච්ඡා කරලා අවසන් කළා. ඒ ගාථාව තුළින් අපි අවබෝධ කරගත්තා වූ කාරණාවන් තමයි මේ මෙත්තානිසංස, එහෙම නැත්නම් මෛත්‍රියේ ආනිසංසදායක කමඨාන් ආර්ය ශ්‍රාවකෙක් වඩනකොට, තථාගතයන් වහන්සේ දේශනා කරපු නිර්වාණ මාර්ගයේ ගමන් කරනකොට ඒ ආර්ය උත්තමයන් වහන්සේ තුළ තිබිය යුතු ගුණාංග, ඒ සුදුසුකම් තමයි ඊයේ ගාථා රත්නය තුළින් අපි සාකච්ඡා කළේ. අපි දන්නවා මේ ලෞකික ලෝකයේ තුළ රස්සාවකට තනතුරකට පත්වෙන්න නම් අපට සුදුසුකම් අවශ්‍යයි. එනම් මේ පැවිදි ජීවිතයට ඇතුල් වෙන්න අපට සුදුසුකම් අවශ්‍යයි. උපසම්පදා භික්ෂුවක් බවට පත්වෙන්න සුදුසුකම් අවශ්‍යයි. එනම් මේ හැම කාරණාවකටම සුදුසුකම් අවශ්‍ය වෙන වාගේ තථාගතයන් වහන්සේ මේ මෛත්‍රිය කියන පාරමිතාව සම්පූර්ණ කරගන්නට, ලබාපු මිනිසක් භවයේ සසර දුක නිවා ගන්නට උන්වහන්සේ සුදුසුකම් වගයක් දේශනා කළා. ඒක තමයි මේ කරණීය මෙත්ත කියන මේ මා මංගල සූත්‍රය. අපි කරණීය මෙත්ත කිව්වට ඒකේ තියෙන්නේ ඔක්කොම මංගල කරුණු, ලෝකෝත්තර නිර්වාණ පණිවිඩ. මේ මංගල කරුණු රාශියක් අඩංගු මහා කරණීය මෙත්ත සූත්‍රය පළවෙනි ගාථාව අපි සජ්ජායනා කරලා, ඒ ගාථාව තුළින් ආර්ය ශ්‍රාවකයෙක්, එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ සරණ යන ඒ උත්තමයෙක් තුළ තියෙන්න ඕන සුදුසුකම් මොනවාද කියලා අපි සාකච්ඡා කළ දැනගත්තා. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ඒකේ දෙවෙනි ගාථාව. ඒ ගාථාව තමයි සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ල උක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දු. මේ ගාථාව තුළ සන්තුස්ස කෝච සුබරෝච කියන වචනය අරන් බැලුවාම එයා ගොඩාක් සන්තෝෂයෙන් සිටින්න ඕනේ කියන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්න. එහෙනම් කවුද මේ සන්තෝෂයේ ඇත්තෙක් වෙන්නේ? එහෙම නැත්නම් සන්තෝෂයෙන් තමන්ගේ ජීවිතය ගත කරන්නේ, මේ සන්තෝෂයෙන් මේ හැම දෙයක්ම සුභවාදීව ඉතන කෙනා කවුද? ඒක කොහොමද කරන්නේ? ඒ කමඨාන කොයි විදිහටද වඩන්නේ කියලා බැලුවාම අපට ගොඩාක් කරුණු කාරණා ඒක තුළින් කතා කරන්න, සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. සන්තෝෂය කියලා කියන්නේ සෑහීමටපත් වෙනවා කියන එක. යම්කිසි කෙනෙක් සෑහීමටපත් වුනේ නැත්තම් සන්තෝෂ වෙන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම යම්කිසි කෙනෙක්ගේ මිදුලේ ගාක් තියෙනවා. ඒ ගා රුපියල් 10,000ට විකුණන්න බලාපොරොත්තු වෙනවා. කෙනෙක් ඇවිල්ලා ඒ ගා රුපියල් 8,000ට ඉල්ලනවා. මෙයාගේ මුදල් අවශ්‍යතාවය වැඩි. ඒ ගා රුපියල් 10,000ක් වටිනවා. නමුත් විකුණ ගන්න බෑ. නමුත් 8,000ට විතරයි ඉල්ලුම තියෙන්නේ පුද්ගලයෙක් ඉන්නේ. ඒ නිසා යා අකමැත්තෙන් වුණත් රුපියල් 3,000 කඩුවෙන් 8,000ට ගා විකුණනවා. විකුණලා ඉවරලා එයාට සන්තෝෂ වෙන්න පුළුවන්ද? සන්තෝෂ වෙන්න බෑ. ඇයි? එයාගේ බලාපොරොත්තුව තිබුණා 10,000ක් ලබා ගැනීමේ චේතනාව. නමුත් එයාට ලැබුණේ 8,000යි. නමුත් 8,000ක් අතේ තියෙනවා. එයාට ඒ 8,000න් යට සන්තෝෂ වෙන්න බෑ. එයාගේ බලාපොරොත්තුව 10,000 නිසා එයා එතනදී අපහසුතාවයටපත් වෙනවා. එහෙම නැත්නම් දුකටපත් වෙනවා. එනම් මේ සන්තෝෂය කියලා කියන්නේ මොකද්ද? ලද දෙයින් සතුටු වීම. එහෙම නැත්නම් තමන් මේ බලාපොරොත්තු ඇති කරගන්න නැතුව ජීවත් වෙන රටාව තුලින් ඇතිවෙනා වූ ධර්මයක්. මේ සන්තෝෂය කියලා කියන්නේ එසේ මෙසේ ධර්මතාවයක් නෙමෙයි, මේක පාරමිතාවක්. මේක බුදුවරු වඩන ගුණාංගයක්. බුදුවරු නිතරම උත්සාහ කරනවා බෝධිසත්ව කාලවලදී සන්තෝෂයෙන් ඉන්න. එහෙනම් අද ජීවිතය ගත්තාම, අද වර්තමාන මේ ලෝක සත්‍යයේ ජීවන රටාව දිහා බැලුවාම අපට පෑදිරුව පේන එක කාරණාවක් තමයි මේ හැමෝම සන්තෝෂ වෙන්න කැමති. ඇයි අක්කර 15ක් විතර එයින් කොටලා රෑදවල් දෙකේ දුක් විඳින්නේ? එයා සන්තෝෂයෙන් ජීවත් වෙන්න තමයි මේ දුක් විඳින්නේ. ඇයි අවුරුදු ගාණක් රස්සාවට යන්නේ, දින 30ක් නිවාඩු නැතුව රස්සාවට යන්නේ? අම්මා තාත්තා අසනීප වුණත් ඒක ගැන අවධානමක් නැතුව රස්සාවට දුවන්නේ ඇයි? එයා සන්තෝෂයෙන් ජීවත් වෙන්න වැඩ කරන්නේ. ගෙවල් අදාගෙන ඉන්නේ ඇයි? අවුවට වේලෙනවා, පිච්චෙනවා, වැස්සට තෙමෙනවා. එහෙනම් මේකෙන් බේරිලා සන්තෝෂයෙන් ඉන්න තමයි එයා ඒ දේවල් කරන්නේ. බැංකුවකට සල්ලි ටිකක් දාලා, එහෙම නැත්නම් එයාගේ පෙට්ටගමේ අල්මාරියේ යම්කිසි මුදලක් අදලක් ඉතුරු කරනවා නම්, ඒ ඉතුරු කරන දේ තුලින් එයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කිව්වොත්, එයා ඒක තුලින්වත් සන්තෝෂය තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මාබෝසතනන් වහන්සේගේ චරිත කතාව අරන් බලනකොට, උන්වහන්සේ වෙස්සන්තර ජාතකයේ තවත් විශාල ජාතක කතා පොත් වහන්සේ තුළ උන්වහන්සේගේ චරිත කතා බලනකොට උන්වහන්සේ ගොඩාක් දාන පාරමිතාව පිරුවා. වීර්ය පාරමිතාව පිරුවා. එහෙනම් උන්වහන්සේ මේ හැම අවස්ථාවක් තුළින්ම උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සන්තෝෂයේ කියන එක මේ ලෝක සත්‍යයට පෙන්නවා. වේලාම බමුණා වෙලා තථාගතයන් වහන්සේ උත්පත්ති ලැබලා සිටිනකොට මේ මාබෝසතනන් වහන්සේට තේරුණා මේ දුකක් පවතිනවා. මොකද්ද මේ දුකට හේතුව? විශාල වස්තු සම්භාරයක් තිබීම. එහෙනම් මේක තමයි මේ දුකට හේතුව. එහෙනම් සන්තෝෂේ ලබන්න නම් දුක ඉවත් කරන්න ඕනේ. ඒ හැමතැනටම බෝඩ් දැම්මා මේ කැමැති කැමැති කෙනෙක් මේවා අරගෙන යන්න පුළුවන්. කැමැති කෙනෙක් මේක අයිති කරගත්තට ප්‍රශ්නයක් නැහැ. බෝඩ් ටික ඉල්ලලා තියලා ඒ වේලාවම බ්‍රාහ්මණයාගෙන් සසුන්ගත වෙනවා, පැවිදි වෙනවා. හේතුව එයා දන්නවා මේ දුකට හේතුව මේ වස්තුව කියලා. ඒ විතරක් නෙමෙයි වෙස්සන්තර ජාතක කතා පොත් වහන්සේ කියවලා බලනකොට ඒකේ සඳහන් වෙනවා මේ මාබෝසතනන් වහන්සේ දුක බව තේරුම් ගන්නවා, තමන් තුළ දුක පවතින බව තේරුම් අරගෙන ඒකට හේතු හොයලා බලනකොට අඹුවා නිසා දුකක් ඇති වෙලා තියෙනවා, දරුවෝ නිසා දුකක් ඇති වෙලා තියෙනවා, රාජධානි නිසා දුකක් ඇති වෙලා තියෙනවා, ඉඩකඩම් නිසා දුකක් ඇති වෙලා තියෙනවා, වස්තු නිසා දුකක් ඇති වෙලා තියෙනවා. එනම් මේ දුක අයින් කළොත් සන්තෝෂය පැමිණෙනවා. එනම් මේ සන්තෝෂය පැමිණෙන්න ඒ මාබෝසතනන් වහන්සේ ඒ සියල්ල දන් දෙනවා. අද ලෝකේ වර්තමානයේ ගත්තාම තමන්ගේ අබෝධියා වෙන කෙනෙක් බලනවා නම් ඒ බලපු කෙනාට අපි වෛරය පානවා, බහිනවා. භාර්යාවගෙන් ප්‍රශ්න අහන මොකද මේ මිනිස්යාවාදියා බලලා ඉනාවෙන්නේ? අපි ඒක ඔයනවා, සැක කරනවා. පෞල් ජීවිතය අවුල් වෙන තරම් ඒ ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් බවට පත් කරනවා. නමුත් ඒ මාබෝසතනන් එහෙම නෙමෙයි. තමන්ගේ භාර්යාව තවත් කෙනෙකුට බාර දීලා ඒ අයිතිය පවරලා සිත සෑල්ලු කරගෙන සන්තෝෂයටපත් වෙනවා. තමන්ගේ දරුවන්ට යම්කිසි කෙනෙක් අකටිට්ටක් කරනවා නම් එයා බොහොම ඉක්මනට කිපිලා වෛර බැඳගෙන ඒ දරුවන්ගේ සම්බන්ධයෙන් ඒ කටයුතු කරපු පුද්ගලයාගෙන් පලි ගන්නවා. ඒ විතරක් නෙමෙයි, අද වර්තමාන ලෝකයේදී ආගත්තාම මිනිස්සු තමන්ගේ දරුවන්ගේ අනාගතය අදන්න ඒගොල්ලන්ගේ යහපත් ජීවිතය වෙනුවෙන් ඒ මිනිස්සු ආනන්තරිය පාප කර්ම පව කරනවා. අම්මා තාත්තා මරලා ඉඩම් ටික ගන්නවා. එයාට ඉඩම් ටික කන්න පුළුවන්ද? බෑ. අනාගතයේ දරුවන්ට ඕනේ. මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අම්මා තාත්තා මරලා ඉඩම් ටික ගන්නවා. එහෙනම් මේ රටේ කරන්න පුළුවන් ආනන්තරිය පාප කර්ම, දස අකුසල් හැම දෙයක්ම කරලා මංකොල්ල කාලා ඔක්කොම කරන්නේ දරුවන්ට දෙන්නේ. එහෙනම් දරුවෝ දන් දෙන කෙනෙක් මේ ලෝකේ කිසිම තැනක නැහැ. එන වෙස්සන්තර ජාතකයේ මාබෝසතනන් වහන්සේ දරුව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් දෙමව්පියෝ අතරේ විශේෂ දෙමව්පියෙක් වෙනවා. දරුව වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. දරුව ඉතියොත් හැමදේම කරන්න වෙන්නේ. ඒ නිසා ඒකට හේතු වෙච්ච දරුවව දන් දෙනවා. එහෙනම් මේ වගේ උත්තරීතර මනුෂ්‍ය ධර්ම වලින් උන්වහන්සේ මේ ලෝකේ සන්තෝෂයට පත් වෙන්න උවමනාය, සන්තෝෂයේ වටිනවාය, එම අවස්ථාවකම සන්තෝෂ වෙනුවෙන් කටයුතු කරනවා අය කියන එක මේ ලෝකෙට උන්වහන්සේ පෙන්වා වදාළා. නමුත් මේක පටවි මට්ටමේ තියෙන සන්තෝෂයක්. අපි දන්නවා මේ දන් දෙන ඒවා, භෞතිකව දෙන ඒවා, මේ දුකට හේතු වෙච්ච මේ කාරණා නාම රූප අයින් කරන ඒවා, මේ ඔක්කොම පටවි මට්ටමේ සන්තෝෂ. නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ කවදාවත් එක මට්ටමකින් සීමා වෙච්ච එකක් නෙමෙයි. එහෙනම් මේකේ ඉහළ මට්ටම් තියෙනවා, ලෝකෝත්තර මට්ටම්, දාර්ශනික මට්ටම් මොනවද කියලා ඔයලා බලනකොට අපට පේනවා මේ සන්තෝෂය කියන එක මේ නාමයකින් රූපයකින් ගන්න බැරි බව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සක්විති රජ වෙලා ඉපදුනත් වැඩක් නැහැ, තමන් මේ ලෝකේ මැරෙනකොට හැමදේම කියලා යන්න ඕනේ. ලෝකයේ කිසිම දෙයක් ගන්න එපා, අයිති කරගන්න එපා. හේතුව හැමදේම අනිත්‍යයි, ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. මේ හැම දෙයක්ම දුක. සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ නාමා දුක්ඛා, සබ්බේ රූපා දුක්ඛා. මේ රූප දුකයි. ඇයි රූප පේනකොට මිනිස්සු මේවට බැඳෙනවා, මේවා අයිති කරගන්න හදනවා, මේකට ඉමිකම් කියනවා. නාම ඇයෙනකොට මිනිසුන්ට ලෝක මැවෙනවා, මානසික සිතිවිලි එනවා, ඒ නාමවල අයිතිය ගන්න හිතෙනවා. අද රටේ ගරු නම්බු නාමවලට මිනිස්සු ජීවිතේ පවා පූජා කරන්නේ නැද්ද? මිනිස්සු ගරු නම්බු තානාන්තරවලට ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරන්නේ නැද්ද? එහෙනම් සමිති සමාගමක සභාපතිකම ගන්න මිනිස්සු සල්ලි හිටම් වියදම් කරලා තනතුරු ගන්නවා. එහෙනම් රාජ්‍ය නිලතල බලතල ගන්න ඒ විශේෂ ඒ රාජ්‍ය පත්වීම වලටපත් වෙන මිනිසු ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරනවා. ඇයි ඒ නාම වලට කැමති? තමන්ගේ නමට කලින් ඉස්සරහින් තියෙන පුංචි අකුරු ස්වල්පයකට තමන් කැමති. ඒ වෙනුවෙන් ඕනතරම් වස්තුව පූජා කරන්න මිනිසු සූදානම්. එනම් මේ සන්තුස්ස කෝච්ච සුබරෝච කියන මේ සන්තෝෂයෙන් ජීවත් වෙනවා කියන එකත් සුභවාදීව සිතනවා කියන එකත් මොකද්ද මේ ලෝකෝත්තර ධර්මතාවය කියලා බලනකොට එයා මේ ලෝකයේ මේ භෞතික දේවත් එක්ක සිටින කෙනෙක් නෙමෙයි. එයා ලෝකෝත්තරව සන්තෝෂ වෙන එක. මේක ආර්ය ශ්‍රාවකයන්ට කියපු තථාගත පණිවිඩය. එනම් මේ ගාථා රත්නේ දේශනා කරන්නට මූලික අරමුණ වෙලා තිබුණේ ඒ 500ක් ස්වාමින් වහන්සේලාට ප්‍රශ්න ගැටළු ඇති වුණා. ප්‍රශ්න ගැටළු ඉරියර ඇති වෙච්ච නිසා ඒගොල්ලෝ දුකටපත් වුණා. එහෙනම් දුකටපත් වෙච්ච 500ක් ස්වාමින් වහන්සේලාට සන්තෝෂය දෙන්න ඕනේ. එහෙනම් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නය හිමාලයේ තපෝවණේ නෙමෙයි. ඒගොල්ලන්ට තිබිච්ච ප්‍රශ්න දෙවිදේවතාවෝ විකාර රූපමවන එක නෙමෙයි. ඒගොල්ලන්ට තිබිච්ච ප්‍රශ්නේ සන්තෝෂේ නැති ප්‍රශ්නේ. එහෙනම් අද අපි වර්තමානයේ කර්ණීයමෙත්ත සූත්‍රයේ අටුවාව කියවනකොට අපි හිතනවා මේ දෙවිදේවතාවන්ගේ ඒ විකාර රූප ප්‍රශ්නයක් වුණා කියලා. අපි හිතනවා එතන ඉන්සාව ප්‍රශ්නයක් වුණා කියලා. එතන විඩාව එහෙම නැත්නම් එතන ඉරියරේ ප්‍රශ්නයක් වුණා කියලා. එහෙම නැත්නම් නිදාස අඩු නිසා ප්‍රශ්නයක් බවට පත් වුණා කියලා. එහෙම නැත්නම් තපෝවණයේ ගස් අඩු නිසා ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා අපට සැකේ දෙනවා. ඒ එකක්වත් සත්‍ය දෙයක් නෙමෙයි පින්වතුනි. ඒ හැම එකක්ම අසත්‍යයි. මොකද්ද මේකේ තියෙන සත්‍ය සන්තෝෂේ නැති ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේට ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මේම මලමිනි පේනවා, ඔළු පේනවා, මේ විදිහට විකාර රූප පේනවා, ප්‍රශ්න කරදර තියෙනවා කියනකොට භාග්‍යතුන් වහන්සේට ඒවා මොකවත් ඇයෙන්නේ නැහැ. තථාගත ඥාණයට එක දෙයක් ඇයෙනවා. මොකද්ද මේ ඔක්කොම කියන්නේ වක්‍රව සන්තෝෂේ නැති ප්‍රශ්නේ මේ කියන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කාරණා හොයන්න ඈතට යන්නේ බුද්ධ ඥානයේ වේසන්නේ මේ කියන්නේ සන්තෝෂේ නැති නිසානේ සන්තුස්ස කෝච්ච සුබරෝච බලන්න ඒ කට්ටියගේ පණිවිඩයම ගහතාවකට පෙරළුවා ඒකම කමඨාන බවට පෙරළුවා භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ඥානයේ වේසන්නේ නැ මේ ලෝකේ ඒ නිර්වාණ පණිවිඩය ප්‍රත්‍යක්ෂ කරපු උත්තමයන් වහන්සේලා තමන්ගේ ප්‍රඥාව වැඩි යමකට යොදවන්නේ නැ වේසටපත් කරන්නේ එන කෙනාගේ ප්‍රශ්නය හොඳට අහලා ඒකෙම උත්තරය අරගෙන එයාට ඒකම නැවත දෙනවා. එහෙනම් ඒගොල්ලෝ විඩාවටපත් වෙන්නේ නැහැ, වේසටපත් වෙන්නේ නැහැ. හේතුව ඒගොල්ලොන්ගේ ඒ ප්‍රඥාව පාරමිතාව අනවශ්‍ය විදිහට ආයෝජනය කරන්නේ. ඒවා කුසලස්ස උපසම්පදාවෙන් එකතු කරපුවා, පිංවස්ස උපසම්පදාවෙන් එකතු කරපුවා. එහෙනම් පිං උත්පාදනය කරලා කුසල් උත්පාදනය කරලා මේ උත්පාදනයෙන් එකතු කරපුවා නිකන් ආවට ගියාට ආයෝජනය කරන්නේ. ඒ මිනිසයාගේ ප්‍රශ්නේ එයාටම උත්තරයක් බවට අරවලා දීලා නිකා ඉන්නවා. ඒ කියන්නේ කුසල් පරිස්සම් කරනවා. ඒ උතුමන් වහන්සේලා දන්නවා කුසලයක් අදන්න කොච්චර මාන්සිද, පිනක් කරගන්න කොච්චර අමාරුද, පින් කරන්න බැරුව කුසල් කරන්න බැරිව පින් කුසල් වල අවබෝධයෙන් නැතුව මේ ලෝකයේ මිනිස්සු කොච්චර අතරමං වෙලාද. එහෙනම් මේක අවබෝධ වෙච්ච කෙනා ඒක කරගත්තාම කිසිම මොහොතකක වැය කරන්නේ අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ එන මනුස්සයාගේ ප්‍රශ්නේ උත්තරේ බවට පත් කරලා එයාට දීලා පින්කුසල් ටික පරිස්සම් කරගන්නවා. එයාට අනාගතයට ඒක ඕනේ. එහෙනම් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් වැඩගන්නේ නැහැ. සාරාසංක කල්ප ලක්ෂයක් පුරපු පාරමිතාවෙන් වැඩගන්නේ. තථාගතයන් වහන්සේ අර ප්‍රශ්නේ හොඳට හාගෙන ඉඳලා සන්තෝෂේ නැති එක නේද මේ වක්‍රව කියන්නේ. සන්තුස්ස කෝච්ච සුබරෝච අප්පකිච්චෝච සල්ල උකෞති කියන ගාථාව තුළින් නැවත දෙනවා. මොකද්ද මේ සන්තෝෂය? හැමදේම සුභවාදී වෙතන්න සුබරෝච බලන්න. මේ ලෝකේ මිනිසත්කම ලැබපු අපට ඇස් කන දිව නාසය සමසිත කියලා මෙම ආයතන හයක් තියෙනවා. එහෙනම් අපේ සලහායතන වලට පේන මේ වන්න ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ එහෙනම් මේ ධාතු කොටාස වලින් අපට පේන නාම රූප ඒකේ වටිනාකම් ඒකට අනුව ඇතිවෙනා වූ ඇලීම් ගැටීම් මේ හැම දෙයක්ම සුබරෝච සුභවාදීව සිතන්න මේ හැම දෙයක්ම සන්තෝෂයෙන් දකින්න සන්තෝෂයටපත් වෙන්න එතකොට දුක ඇති වෙන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ සන්තුස්ස කෝච සුබරෝච තුලින් ඒ මහා ශ්‍රමණයන් වහන්සේලාට අරියත් බෝධියට පාර පෙන්නනවා, දොරේ යතර දෙනවා. මේ දොර මෙතනින් අරගෙන ඇතුල් වෙන්න මේ ලෝකේ හැම දෙයක්ම වෙන්නේ අපේ කර්මයට. ඕගොල්ලන්ට බාගෙට කුණු වෙච්ච මිනි පේනවනම් සන්තෝෂයෙන් දකින්න අනිත්‍ය වඩන්න ලකුණක් හම්බුණා. එහෙනම් අද අපි අනිත්‍යතාවයේ ධර්මයේ වඩනවා, පිළිකුල් භාවනා වඩනවා. බලන්න පිළිකුල් භාවනා වඩන්න මේ ලෝකේ නාම රූප හොයලා මොනතරම් මිනිස්සු වේසටපත් වෙනවද? එහෙනම් මේක නව ආකාරයෙන් පිළිකුලටපත් වෙන බවත්, නව ආකාරයෙන් මේක විනාශ වෙන බවත් රූප සටහන් ඇඳගෙන ඒවා බිත්තිවල අලවගෙන මේ එක එක රූප බලාගෙන මිනිස්සු දුක් විඳිනවා. හේතුව ඒ නාම රූප ඒගොල්ලන්ට පේන්න හම්බෙන්නේ කලාතුරකින්. එහෙනම් බාගෙට කුණු වෙච්ච මිනික මිනියක් හම්බෙනවා, මලකඳක් හම්බෙනවා කියන්නේ පිළිකුල් භාවනාව කොච්චර සන්තෝෂයෙන් වඩන්න පුළුවන්ද, මොනතරම් සන්තෝෂයෙන් අසුභය වඩන්න පුළුවන්ද, අනිත්‍ය වඩන්න පුළුවන්ද? එහෙනම් අපට මලමිනියක් හම්බෙනවා, බාගට කුණු වෙච්ච මේ කඳක් හම්බෙනවා කියනකොට කැළඹෙන්න හේතුවක් නැහැ. ඒක සුභවාදීව ඉතන්න, ඒක කමඨාණක් කරන්න, භාවනාවක් කරන්න. ඒ සුභවාදීව ඉතනකොට සුබරෝච කියන ධර්මතාවය සම්පූර්ණ වෙනවා. ඒක ධර්මතාවයක් අනුව, කමඨාණක් අනුව භාවනාවක් ලෙස බලනකොට සන්තෝෂයෙන්ටපත් වෙන්න පුළුවන්. සාදු සාදු සාදු, මේ මලමිණිය මට පේන්නේ මගේ කුසලයට අසුභේ මං වඩනවා, පිළිකුල් භාවනා වඩනවා. මම මේ මලමිණිය කරන කොටගෙන අරියත් බෝධියටපත් වෙනවා, සසර දුක නිවා ගන්නවායි කියන චේතනාව පෙරදරි කරගෙන සන්තෝෂ වෙන්න භාග්‍යතුන් වහන්සේ කාරණාව දේශනා කරනවා. එහෙනම් බලන්න, ඒ ශ්‍රමණයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ වෙන කොහෙන්වත් කරුණු ගත්තේ නැහැ. සුභවාදී ලෙස ඊතන්ට උන්වහන්සේලාට අවවාදයක් වෙනවා ඒ කරපු ප්‍රකාශය තුලින්ම. එහෙනම් මේ සුබරෝච කියන එකත් සම්තුස්ස කෝච කියන වචන දෙකත් ගත්තාම තථාගතයන් වහන්සේගේ පණිවිඩය මොකද්ද කියලා බලනකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම තමයි ශ්‍රමණයන් වහන්සේලාගේ විශේෂ බලාපොරොත්තුව. එහෙනම් දුක, දුක ඇතිවීමට හේතුව ඒකේ නිදාස් වෙන ක්‍රමවේදය, ආ නිදාස් වීම. එහෙනම් චතු අතර ආකාර ආර්යවරු ප්‍රත්‍යක්ෂ කරන තථාගතයන් වහන්සේගෙන් අනුමැතිය ලැබිච්ච, මේ අවසරය ලැබිච්ච නිර්වාණ පණිවිඩය. එහෙනම් මේක ලබා ගන්න ක්‍රමවේදය, මේ පණිවිඩය ප්‍රත්‍යක්ෂ කරන ක්‍රමවේදය, අවබෝධ කරන පිළිවෙත තමයි මේ සන්තුස්ස කෝච සුබරෝච වලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපට තවත් විදියකින් කියනවනම් මේ සන්තුස්ස කෝච සුබරෝච කියන තථාගත පණිවිඩය සමානයි චතුරාර්ය සත්‍යයට. එහෙනම් අද මේ ලෝකේ හැමෝම දුක් විඳිනවා. දුක් විඳින්නේ ඇයි? තමන් වෙනම එකක් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන දේවල් මේ ලෝකේ වෙන්නේ නැහැ. වෙන්නේ නැති නිසා දුක් වෙනවා. එහෙනම් ස්වාමින් වහන්සේ නම පැවිදි වෙලා සීලවන්ත ගුණවන්ත පුරු ස්වාමීන් වහන්සේලාත් එක්ක මගේ මාන ජීවිතය ගත කරන්න ඕනේ කියලා පිටත් වෙලා යනකොට මේ ලෝකේ සීලවන්ත ගුණවන්ත අය අම්බු නැත්තම් උන්වහන්සේ දුකටපත් වෙනවා, කැළඹෙනවා, මානකම කෙරේ කලකිරෙනවා. එහෙනම් දුක පැමිණියා. දුකට හේතුව මොකද්ද? උන්වහන්සේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණ අන්න දුක පැමිණියා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ස්වාමීන් වහන්සේලා ලස්සන පරිසරයක, තපෝ වනයේක, හිමාල අඩවියක ඍෂිවරු මුනිවරු යෝගිවරු තපස්වරු කියන මේ උත්තමයන් වහන්සේලා ಗುಣධර්ම පුරනවා. එන සෑම බෝධිසත්වයෙක්ම අනිවාර්යයෙන්ම ඉපදුන හිමාලයේ තපස් රකින්නවා. එන මේ වගේ උත්තමයන් වහන්සේලා ජීවත් වෙන තපස් රකින්න ಗುಣධර්ම පුරන අඩවිය අපි ජීවත් වෙනවා. එන ඒ ආර්යම උත්තමයන් වහන්සේලා ජීවත් වෙච්ච ප්‍රදේශයේ අපි ජීවත් වෙනවායි කියලා සන්තෝෂයෙන් මේගොල්ලෝ ඇතුල් වුණා. බලනකොට එතනේ සන්තෝෂේ නැහැ. එතන පරිසරය වෙනස් වෙලා, එතන තියෙන නාම රූප අපට වරොත් දෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු නොවිච්ච විවිධාකාර විකාර රූප පේනවා, සංඥා පේනවා. දැන් මොකද තියෙන්නේ? බලාපොරොත්තු කඩ වුණා. තපෝ වනය ගැන විශාල වශයෙන් වටිනාකමින් කල්පනා කළා. තපෝ වනය ගැන විශාල ලෝකයක් තමන්ගේ සිත තුළ මානසිකව අදාගත්තා. ඒගින් බලනකොට එහෙම ලෝකයක් එතන නැහැ. එහෙම සන්තෝෂ වෙන්න කාරණාවක් නැහැ. දුකටපත් වෙන්න කාරණා තියෙනවා. එහෙනම් දුකට හේතුව මොකද්ද? බලාපොරොත්තු ඇතුව තපෝ වනයට ඇතුල් වීම. බලාපොරොත්තු නැති කිරීම තමයි මේ දුක නැති කිරීමට තියෙන එකම මාර්ගය. බලාපොරොත්තු රහිත කරලා පේනේවා, ඇහෙනේවා, ඇඟිනේවා, සිතනේවා සුභවාදී ලෙස දැක්කාම අන්න දුක ඇති වෙන්න හේතුව ඔයලා නිදාසුණා, දුක නිවුණා, චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වුණා. එන සන්තුස්ස කෝච සුබරෝච කියන තථාගත පණිවිඩය තුලින්, නිර්වාණ ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ ඒ 500ක් නමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන ගැටි දේශනා කරනවා. එන බලන්න සන්තෝෂය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, චතුරාර්ය සත්‍ය. එහෙනම් සුබරෝච කියන්නේ වෙන මොකවත් නෙමෙයි, දුක දුකෙන් නිදහස් වීම, දුකට හේතුව අවබෝධ කරගන්නා වූ පිළිවෙත. එහෙනම් අපට ඇති වෙන දුක, එහෙම නැත්නම් අපට පැමිණෙනා වූ කරදර, කම්කටොළු, වේදනා, පීඩන මේ හැම එකක්ම සුබවාදී ලෙස අපට ඉතන්න පුළුවන් නම්, ඒ හැම දෙයක්ම යහපත් ලෙස දකින්න පුළුවන් නම්, අන්න බලන්න චතුරාර්ය සත්‍ය ධර්මයට හේතුව එයාට හම්බෙනවා, නිදාස වෙන ක්‍රමයක් ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් අද අපගේ මාන ජීවිතය තුළ අපට විශේෂ කමඨාණක් ගන්න පුළුවන්. එදා 500ක් නමක් රාත් වුණා. අපටත් රාත් බෝධිය වෙනකම් කමඨාන් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපට මේ පේන, ඇහෙන, ඇඟෙන, සිතෙන මේ හැම දෙයක්ම අපි සුභවාදී ලෙස ගන්න ඕනේ. එහෙනම් අපට යම්කිසි තරවටුවක් ලැබෙනවා නම්, අවවාදයක් ලැබෙනවා නම්, දඬුවමක් ලැබෙනවා නම් අපි ඒක සුභවාදී කරනවා. කොහොමද? අපේ ස්වාමීන් වහන්සේලා මට දඬුවම් කරනවා, නිඳා කරනවා, අගෞරව කරනවා. මේ හැම දෙය තුළින්ම මගේ මාන්නය ඒගොල්ලෝ හදනවා. මට වඩා මගේ නිවන ඒගොල්ලන්ට උවමනාය. මම නිවන් දැකීමට ඒගොල්ලෝ මට වඩා සන්තෝෂ වෙනවාය. මාව නිවන් දක්වන්න මට වඩා ඒගොල්ලෝ කැප වෙලා වැඩ කරනවාය කියන අදහසින් තමන්ට නිඳා කරන, අගෞරව කරන, කමටහන් දෙන, තමන්ට අවවාද අනුශාසනා දෙන, තරවටු කරන සියලුම දෙනාට යා පින් අනුමෝදන් කරනවා, සන්තෝෂයෙන් පින් දෙනවා. එයා මල්පහන් පූජා කරලා කියනවා, භාග්‍යතුන් වහන්සේ මට අම්බෙලා ඉන්නේ ඔක්කොම කල්යාණ මිත්‍රයෝ. දකින දකින තැන මට නිඳා කරනවා, දකින දකින තැන මට අගෞරව කරනවා, දකින දකින තැන මට කැත විදියට බයිනවා. මේ හම්බෙලා තියෙන්නේ සියලුම කල්යාණ මිත්‍රයෝ. මම නිවන් දකින්න බෑ කිව්වත් මේගොල්ලෝ මාව නිවන් දක්කනවා. මම අඩුපාඩු හදන්න බෑ කිව්වල් කට්ටිය එකතු වෙලා වට වෙලා මගේ අඩුපාඩු හදවනවා. මට වඩා මගේ නිවනේ උමනාව මේ කට්ටියට තියෙනවා. කල්යාණ උතුමන් වහන්සේලා ಗುಣධර්ම පුරණැති උන්වහන්සේලා තුළ තියෙන සියලුම ಗುಣධර්ම මම දකිනවා. උන්වහන්සේලා මට උදව් කරනවා, මගේ අඩුපාඩු පෙන්නලා ඒවා තරවටු කරලා ඒක හදන උමනාව වැඩි කරලා නිවන් මාර්ගයට මාව යොමු කරලා පිටිපස්සේ මාව තල්ලු කරගෙන යනවා. ඉක්මනට යන්න, ඉක්මනට යන්න කියලා. භාග්‍යතුන් වහන්සේ මම මොන ශාසනය, මොන කුසලයේ කළාද, මොන පින කළාද, පෙර මං මොන කුසලයේ කරගෙන තියනවද මං දන්නේ නැහැ. හැබැයි මං ගොඩාක් පින්වන්තයි, ගොඩාක් කුසල්වන්තයි කියලා මං දන්නවා. හේතුව මට පේන්න මේ සියලුම දෙනා මගේ කල්යාණ මිත්‍රයෝ. මේ හැම කෙනාම පඬිතයෝ. මට කමඨාන් හම්බෙනවා, මට අවවාද අනුශාසනා හම්බෙනවා, මට අපපත්තාන හම්බෙනවා. ඒ අපපත්තාන තමයි කැත විදියට බනන බැනුන් ටික මට නිඳා කරන එක, අපාස කරන එක, අගෞරව කරන එක, මාව අවතක්සේරුවට පත් කරන එක. මේ හැම එකක්ම අපපත්තාන. රාජ මජ්ජන් දීලා, ගිලම්පස දීලා, සිව්පසෙන් අපපත්තාන කරනවා වාගේ ලෝකෝත්තර ජීවිතයේට සිව්පසෙන් මට අපපත්තාන කරනවා. දකින දකින තන මට සිව්පසෙන් අපපත්තාන වෙනවා කියලා තථාගතයන් වහන්සේට මල් පූජා කරලා වැඳලා පින් දෙන්න තරම් උතුම් කාරණා. එහෙනම් මේ කාරණාව තමයි සන්තුස්ස කෝච සුබරෝච කියලා තථාගතයන් වහන්සේ එදා දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ලෝකේ හැම ප්‍රශ්නයක්ම නිවනට හදාලයි, හැම කාරණාවක්ම කමඨාණක්මයි. එහෙනම් මේ කමඨාණ දකින් නැත්නම්, මේ නිර්වාණ පණිවිඩය අවබෝධ වෙන්නේ නැත්නම් කිසිම කෙනෙකුට මේ ලෝකේ නිවන් දකින්න බෑ. එහෙනම් මේ පුද්ගලයන්ට වෙලා තියෙන ප්‍රශ්නය, එදා ඒ තපෝවණිය ගැන විශාල වශයෙන් ඉතාගෙන හිටියා තථාගතයන් වහන්සේ. ඒ මා මුනිවරයානෝ තපස් රැකලා උන්වහන්සේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළා. එහෙනම් සෑම භාවනා යෝගියෙක්ම ගොඩාක් ගුණධර්ම වඩන වනාන්තරයක්, එහෙනම් ගොඩාක් කට්‍ය ප්‍රඥාවට සමවැදිච්ච වනාන්තරයක්, රාතන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගණන් බී කරපු වනාන්තරයක්, බුදුවරු කෝටි ගණන් බී කරපු වනාන්තරයක්. එහෙනම් මේ වනාන්තරයේ අපටත් වැඩ ඉන්න හම්බුණා, අපටත් තපස් රකින්න හම්බුණා, ඒ තපස් පරම්පරාවේ සමාජිකයේ හම්බුණා කියලා සන්තෝෂ වුණා. හැබැයි ඒ සන්තෝෂයේ බලාපොරොත්තුව බිඳ වැටුණා. ඒ නිසා තමයි දුක ඇති වුණේ. එහෙනම් මේ හැම දෙයක්ම සුභවාදීව දකින්න ඇති ප්‍රශ්නේ තමයි අද මේ ප්‍රශ්නෙටපත් වුණේ. එහෙනම් පළවෙනි සන්තුස්ස කෝච සුබරෝච ප්‍රත්‍යක්ෂ කළපු කෙනා කවුද මේ ලෝකේ කියලා බැලුවාම තථාගත සම්මා සම්බුද්ධ ගෞතම මහා ශ්‍රමණයන් වහන්සේ තමයි මේ සන්තුස්ස කෝච සුබරෝච ඉසලාම ප්‍රත්‍යක්ෂ කළේ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ බව අපට පැහැදිලි. යම්කිසි හේතුවක් නිසා දානමාන මොකවත් ලැබෙන්නේ නැහැ, සිව්පසෙන් අපෝපත්තාන ලැබෙන්නේ නැහැ. එහෙනම් විශාල විඩාවට පත් වෙනවා ජේතවනාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා. භාග්‍යතුන් වහන්සේ කියනවා කලබල වෙන්න එපා ආනන්ද, මේ ලැබෙන්නේ හැම දෙයක්ම අපේ කුසලයට. අපට මේක කමඨාන කරගන්න අපට මේගොල්ලෝ සලකනවා. එහෙනම් අපේ අඩුවක් ඇති වෙනකොට, ಗುಣධර්ම පිරියනකොට දානමාන ලැබෙන්නේ නැහැ. 2600කට පස්සේ මගේ සංඝ පරම්පරාව වාඩි වෙලා කල්පනා කරනවා දාන ලැයිස්තුව කැඩිලා දාන දෙන්නපා කියලා කටකතා පතුරනවා, දාන දෙන කට්ටිය පිටුපානවා, නොසලකා හරිනවා. ඇයි අපට දන් ලැබෙන්නේ නැත්තේ කියලා උන්වහන්සේලා වාඩි වෙලා කල්පනා කරනකොට අන්න ජේතවනාරාමේ සිද්ධිය මතක් වෙනවා. තථාගතයන් වහන්සේටත් යම්කිසි කාලවකවානුව දාන ලැබුණ ಗುಣධර්ම නැත්තම් ಗುಣධර්ම පිරි වුණා, ಗುಣධර්ම නැති වුණා කියලා කටකතාව ගියොත් මිනිසුන්ට ඒ බව සැකයක් ඇති වුණොත් දාන නැවතිනවා. එහෙනම් දාන ලැබෙන්නේ ශ්‍රමණත්වයට නෙමෙයි, සිවුරට නෙමෙයි, මානකමට නෙමෙයි, ಗುಣධර්ම වලට කියන එක මගේ ශ්‍රාවකයෝ තේරුම් ගන්නවා. එහෙනම් දාන අඩුනේ මිනිස්සු අපට අකමැති නිසාවත්, බත් නැති නිසාවත්, වෙලේ වීවල මිලගණන් වැඩි වුණ නිසාවත් නෙමෙයි, අපේ ಗುಣධර්ම අඩු නිසා තමයි සිව්පසේ අඩුනේ. එහෙනම් ಗುಣධර්ම වඩන්න ඕනේ. ಗುಣධර්ම වඩනකොට නැවත හම්බෙනවා. නැවත ඒගොල්ල ත්‍රිපිටකය කියවනකොට ආනන්දේ ඒගොල්ල නැවත දකිනවා. භාග්‍යතුන් වහන්සේ මේ හැම දෙයක්ම සුභවාදීව දැක්කා, සන්තෝෂයෙන් බාරගත්තා. දානමාන ලැබුණ නැ කියන එක ලැබුණයි කියන එක සන්තෝෂ වුණා. ඇයි? නැති කැවුම් කාලා සන්තෝෂ වෙන්න පුළුවන් නම් දාන ලැබුණ නැ කියන දාණය පූජා කළා. අපට මොකවත් ලැබුණ නැ කියන එක පූජා කළා. දන් නැතුව ඉන්න පුරුදු කරන කමඨාන පූජා කළා. දාහනේ නැති වෙනකොට සන්තෝෂෙන් ජීවත් වෙන මනස හදන්නව ඒගොල්ල අපට ඒ අවස්ථාව අපට පූජා කළා. මේ විදියට කිසිම කෙනෙක් දන් දුන්නේ නැහැ කියලා කියන්න බෑ ආනන්ද. අපට බත් විතරයි දුන්නේ නැත්තේ, අනිත් හැම දාහනයක්ම පූජා කළා. දාහනයක් නැති වෙනකොට අපේ මානකම දෙදරනවා, කම්පණයටපත් වෙනවා, මානකමෙන් යන්න හිතෙනවා. එහෙනම් මානකමෙන් යන්න නැතුව අපි ආපු අරමුණ ඉලක්කේ නැවත නැවත වීරියෙන් වඩන්ට, ආහාර පාන නැතුව ಗುಣධර්ම වඩන්ට, මේ තරම් වීර්ය පාරමිතා වඩන්ට ඒගොල්ල අපට අවස්ථාවක් පූජා කළා. මෙච්චර දේවල් සිද්ධ වෙලා ඒගොල්ල කෙරේ අසුභයක් ඇති නොවන විදිහට සිත පරිස්සම් කරන්න ඒගොල්ල අපට කමඨානක් පූජා කළා. ඒ විතරක් නෙමෙයි, දානමාන නැති වෙනකොට අපි තුල තියෙන අඩුපාඩු මතුවෙනවා, අපිව පරීක්ෂා කරලා අදා ගන්න අපට වස්සාන කාලයක් ඒගොල්ල පූජා කළා. එහෙනම් මේ දානමාන ලැබෙන්නේ නැති කාලය අයං වස්සාන කාලෝ කියලා ඉතල අපි වස්සිටිනවා. මේ කාලේ අපි තුල ඇතිවෙන වෛර සිතිවිලි මොකද්ද, ක්‍රෝධ සිතිවිලි මොකද්ද, ද්වේෂ සිතිවිලි මොකද්ද, අපෑදිච්ච සිතිවිලි මොකද්ද, නිന്ദා අපාස සිතිවිලි මොකද්ද, මේ සෑම සිතිවිල්ලක්ම ගවේෂණය කරලා අඩුවද අදන්න. දාන ලැබෙන්නේ නැහැ නෙමේ, අයං වස්සාන කාලෝ වයින්වා. දැන් වැස්සට පරිස්සම් වෙන්න බලන්න. තථාගතයන් වහන්සේ එදා සුභවාදීව කල්පනා කළා. මේ සුභවාදී ධර්මතාවයේ ඒ තථාගතයන් වහන්සේ රුක්කමූලිය තුළ ඒ බෝධි පාමුලදී ප්‍රත්‍යක්ෂ කළා. උන්වහන්සේ හැමදේම සන්තෝෂයෙන් කල්පනා කළා. එනං සන්තුස්ස කෝච සුබරෝච කියලා කියන්නේ මේ ලෝකේ පේන දේවල්, ඇයෙන දේවල්, ඇඟෙන දේවල් හැම දෙයක්ම අපි සුභවාදීව හිතන්න ඕනේ. අපට පේන්නේ මොනවද? මගේ කර්මය. මට හැයෙන්නේ මගේ කර්මය. මට දැනෙන්නේ මගේ කර්මය. මට හැඟෙන්නේ මගේ කර්මය. මට සිතෙන්නේ මගේ කර්මය. එහෙනම් මගේ කර්මයට මං කම්පා වෙන්නේ ඇයි? මගේ කම්පණයට මං පොරබදින්නේ ඇයි? මගේ කම්පණය, මගේ කර්මය, මගේ දායාදය, මගේ එකමුතුව ඇයි මම විඩාවටපත් කරන්නේ? එහෙනම් මම ඒකරාශී කරගත්ත, මම එකතු කරගත්ත එකතුව නේද මේ ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ, සිතෙන්නේ? එහෙනම් මාගේ දායාදය, මම මේ රැස් කරගෙන ආපු දේ නේද මට මේ පේන්නේ, ඇහෙන්නේ, ඇඟෙන්නේ, සිතෙන්නේ, දැනෙන්නේ? එහෙනම් මම කර්ම වශයෙන් මම මේ භවයේ ඉපදිලා දුක් විඳින්න අවිද්‍යාවෙන් එකතු කරපු කර්මය නේද මේ ආයතන අයට ගෝචර වෙන්නේ? එහෙනම් ප්‍රඥාවේ මට්ටමට අනුව අපට පේන දේවල් වෙනස් වෙනවා, ඇයෙන දේවල් වෙනස් වෙනවා, ඇඟෙන දේවල්, සිතෙන දේවල්, දැනෙන දේවල් වෙනස් වෙනවා. එහෙනම් ප්‍රඥාව නැති නිසා අපේ කර්මයට අනුව අපට තියෙන අවබෝධයට දැනුමට අනුව තමයි මේ නාම රූප ධර්මය අපට පේන්නේ. එහෙනම් අපේ දේවල් අපට පේනවා නම් කැළඹෙන්න හේතුවක් නැහැ, අපට දුකටපත් වෙන්න හේතුවක් නැහැ. සුභවාදීව අපට ඉතන්න බැරි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ අපට දන් ලැබුණාම සන්තෝෂ වෙනවා, දන් ලැබුණ නැහැ, දන් ලැබුණ නැහැ කියන එක ලැබුණා, ඒ දාණය ගැන කළ සන්තෝෂ වෙනවා. එහෙනම් විශේෂ දානයක් අම්බුණා සන්තෝෂ වෙනවා. විශේෂ දාන මොකවත් ලැබුණ නැහැ. විශේෂ දාන ලැබුණ නැති නිසා සන්තෝෂ වෙනවා. හේතුව අර සාමාන්‍ය දානය විශේෂ දානය කොට සලකන්න උත්තරීතර අවස්ථාවක් පහළ වුණා. එහෙනම් මේ විදිහට අපට පේන්නේ නැති, දැනෙන්නේ නැති, ඇඟෙන්නේ නැති, සිතෙන්නේ නැති දේවල් සිතලා ඒක තුලින් සුබරෝච්ච සුබවාදීව අපට කල්පනා කරලා ඒ සෑම සංඥාවක්ම සන්තෝෂයෙන් වින්දනය කරන්ට ඒ අවස්ථාව අපි පාල කර ගන්න ඕනේ. එහෙනම් මේ වචනේ ඇයෙනකොටම ඒ 500ක් නමෙන් 100ක් 200ක් විතර ඒකාන්ත වශයෙන්ම පළවෙනි මාර්ගඵලයටපත් වෙන්න ඇති, දෙවෙනි මාර්ගඵලයටපත් වෙන්න ඇති, තුන්වෙනි මාර්ගඵලයටපත් වෙන්න ඇති, අරියත් බෝධි මාර්ගයටපත් වෙන්න ඇති. උන්වහන්සේලා කල්පනා කළේ අනේ මං වාගේ මෝඩේ බලන්න මේ හැම දෙයක්ම සුභවාදීව දැක්කනම් ප්‍රශ්නේ විසඳිලා, මේ හැම දෙයක්ම සන්තෝෂයෙන් වින්දානම් මේ ප්‍රශ්නේ විසඳිලා, මේ ප්‍රඥාව නැතුව මේ කහගන්න භාග්‍යතුන් වහන්සේ ළඟට මං පැමිණියා, භාග්‍යතුන් වහන්සේ විඩාවටපත් කරන්න මං වාගේ මෝඩේ මේ ප්‍රශ්නේ අරගෙන ජේතවනාරාමයට ආවයි කියලා උන්වහන්සේ ලැජ්ජා වෙනවා. උන්වහන්සේ කෙරේ උන්වහන්සේ විශාල වශයෙන්ම දුකටපත් වෙනවා. මේ තරම් මං ප්‍රඥාවෙන් ඊනවුනේ ඇයි? මේ තරම් ලස්සනට දකින්න පුළුවන්කම තියෙද්දි, මේ තරම් ලස්සනට මේක වඩන්න පුළුවන්කම තියෙද්දි ඇයි මම මේ තරම් බොළඳ ප්‍රශ්නයක් අරගෙන ආවේ කියලා කම්පණයටපත් වුණා. එන අද වර්තමානයේ නිර්වාණ ධර්මයේ වඩන උත්තම ආර්ය ශ්‍රාවකයන් මේ කමඨාන තේරුම් ගන්නට අවශ්‍යයි. මේ කමඨාන තමන්ගේ මාන ජීවිතයට ලැබිච්ච වටිනා උත්තරීතර මාණිකයක් වශයෙන් මණිකක් වශයෙන් පළඳ ගන්නට අවශ්‍යයි. මේ මණික ගලෙන් අදපු එකක් නෙමෙයි. මේකට කියනවා ඉදම්පි සංගේ රතනං පනිතං. මේක සංගයාගේ මණිකක්. ඒක ගෙලේ මාලයක් වශයෙන් තියෙනවා, අතේ මුද්දක් වශයෙන් තියෙනවා, අතේ බේස්ලට් එකක් වශයෙන් තියෙනවා, ඒ තමන්ගේ බැංකුවේ නිධානයක් වශයෙන් තියෙනවා. බැංකුව කියලා කිව්වේ කර්ම බැංකුව. එහෙනම් කර්මය කියන ගබඩාව ඇරලා බැලුවාම මණික් ටිකක් තියෙනවා. ඒ මණික් මොනවද කියලා බැලුවාම එයා මේ හැම දෙයක්ම සුභවාදී ලෙස දකිනවා. ඉදම්පි සංගේ රතනං පනිතං. හැම දෙයක්ම සන්තෝෂයෙන් පිළිගන්නවා. ඉදම්පි සංගේ රතනං පනිතං. දුක තුලදී උනාංශේ කමඨාන වඩනවා. ඉදම්පි සංගේ රතනං පනිතං. දකින දකින හැම දෙය තුලින්ම එයා ලෝකෝත්තර පණිවිඩයක් ප්‍රත්‍යක්ෂ කරනවා. ඉදම්පි සංගේ රතනං පනිතං. තමන්ට ඇයෙන්නේ තමන්ගේ කර්මය, තමන්ට පේන්නේ තමන්ගේ කර්මය, තමන්ට සිතෙන්නේ තමන්ගේ කර්මය, තමන්ගේ කර්මයේ ලස්සන දැකලා සන්තෝෂ වෙනවා. ඉදම්පි සංගේ රතනං පනිතං. මේ හැම දෙයක්ම තමන් ඒකරාශි කරගත්ත දේවල්, අනුන් දීපු දේවල් නෙමෙයි. තමන් දීපු දේවල් තමන් විඳිනවා, තමන් එකතු කරපු දේවල් තමන් බුද්ධි විඳිනවායි කියලා ප්‍රත්‍යක්ෂ කරනකොට ඒක උතුම් ගුණයක්. ඉදම්පි සංගේ රතනං පනිතං. එහෙනම් මේ වගේ උතුම් රත්න උන්වහන්සේ උතුම් මණික් එකතු කරනවා, උන්වහන්සේ පතල් ආරණ්‍යයක බවටපත් වෙනවා. එහෙනම් උන්වහන්සේ රුක්ක මෝලයක් ළඟට ගිහිල්ලා උදැල්ලක් නැතුව, තමන්ට නගුලක් නැතුව, ගල්ලින්නක් නැතුව, ඇස් දෙක පියාගෙන උන්වහන්සේ එරමිනිය ගොතාගෙන විශාල පතලක් ආරණවා. මේ ලෝකේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය ගෝචර කරගන්නා වූ සියලෝම නාම රූප ධර්මයන් තුලින් උන්වහන්සේ මණික හොයා ගන්නවා. සුබරෝච ලෙස දකිනකොට ඒ සෑම සුභවාදී චින්තනයක්ම මණිකක් බවට පත් වෙනවා. උන්වහන්සේ මේ හැම දෙයක් තුළම සන්තෝෂයට පත් වෙනකොට, නිර්වාණයට අදාළව මේවා දකිනකොට ඒ සෑම සන්තෝෂයක්ම පිනක් කුසලයක් වෙලා ඒක රත්නයක් බවට පත් වෙනවා. එහෙනම් උන්වහන්සේ පතල් ආරන්නේ ලෝකෝත්තර පතල් හරලා උන්වහන්සේ විශාල වශයෙන් මණික් එකතු කරලා රතන සූත්‍රයේ තියෙන මණික් වලට තවත් මණික් මිලියනයක් විතර එකතු කරලා රතන සූත්‍රයේ ඇතම්ම කෝටියක් විතර දික් කරනවා. ඉදම්පි සංගේ රතනං පනිතං කියන ගාථා තවත් දහස් ගණන් එකතු කරන්න සිද්ධ වෙලා, හේතුව ඒ තරම් මණික් හම්බෙලා. එහෙනම් සන්තුස්ස කෝච සුබරෝච කියන ඒ ගාථා රත්නය තුලින් සංඝ ගුණ තව දියුණු කරන්න පුළුවන්. අපට සංඝයාගේ ගුණධර්ම මණික් වශයෙන් රතන සූත්‍රයේ මෙතනට ගේන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සන්තුස්ස කෝච සුබරෝච වලින් ඒ සන්තෝෂේ නැති උනේ ඇයි? සන්තෝෂයට හේතු වෙච්ච, සන්තෝෂේ නැති වෙච්ච කාරණාව ඔයලා අපි හදනකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. එහෙනම් මේ දුක ඇති වෙච්ච නිසා සන්තෝෂය අයින් වුණා. දුක ඇයි ඇති උනේ? අවිද්‍යාව ඇති වෙච්ච නිසා. එහෙනම් පංචකාමයන් පිනවන්න ගියාම, මේ අවිද්‍යාව මුල් කරගෙන කටයුතු කරන්න ගියාම දුක ඇති වෙනවා, දුක ඇති වෙනකොට සන්තෝෂය නැති වෙනවා. එහෙනම් සුභවාදී ලෙස ඉතලා සන්තෝෂයෙන්පත් වෙන ආර්ය ශ්‍රාවකයා ළමට ගින් පටිච්ච සම්පදාය දේශනා කරන්න කිව්වාම උන්වහන්සේ මේකේ තියෙන සුභවාදී පැත්තත්, ඒ සුභවාදී පැත්ත තුළ තියෙන සන්තෝෂයත්, මේ සන්තෝෂය අයිම වෙන්නේ කෙලෙස් ඇති වෙනකොට, අපි සිල්වත් නැති වෙනකොට, ගුණධර්ම පිරිනකොට දුක ඇති වෙනවා. දුක්ඛ සත්‍ය දන්න නිසා එන අවිද්‍යාවෙන් උන්වහන්සේ පටිච්ච සමුප්පාදයේ දේශනා කරනවා. එහෙනම් බලන්න තථාගතයන් වහන්සේ සන්තුස්ස කෝච සුබරෝච කියනකොට මේ ගාථා රත්නය තුලින් ඒ සංඝයා වහන්සේලා තේරුම් ගත්තා මේ කියන්නේ සන්තෝෂ වෙන්න කියලාවත් සුභවාදීව හිතන්න කියලාවත් නෙමෙයි, මේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය, මේ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මය, මේ කියන්නේ උත්තරී මනුස්ස ධර්ම ගුණ ධර්ම වඩන ඇති, මේ කියන්නේ පන්සිල් රකින්න ඇති. එහෙනම් තථාගතයන් වහන්සේ මේ සන්තුස්ස කෝච සුබරෝච කියනකොටම අපට වැඩේ තේරුණා, අපට වැරදිච්ච එක තමයි මේ ඇදුවේ. භාග්‍යතුන් වහන්සේ අමුතුවෙන් මොකවත් කිව්වේ නැහැ, දේශනා කළේ නැහැ. එහෙනම් එදා තපෝ වනයේදී ඒ උත්තම ආර්ය ශ්‍රාවකයන්ට වැරදිච්ච තැන් උන්වහන්සේ අරිගස්සනවා. ඕගලන්ට මේක සුභවාදීව දකින්න බැරි වුණා. එහෙනම් ඒ වැරද්ද හදාගන්න සුබරෝච කියලා කියනවා. එදා ඕගොල්ලෝ මේවා කරදරයි, විඩාවයි, පීඩාවයි කියලා දැක්කා. ඒක සන්තෝෂයෙන් විඳින්න, සන්තෝෂයෙන් දකින්න, එහෙම දකින්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳනවා. සන්තුස්ස කෝච කියලා දේශනා කරනවා. බලන්න වැරද්ද පෙන්නලා දීලා වැරද්ද හදන එක විතරයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. කිසිම මොහතක උන්වහන්සේ බුද්ධ ඥානය ආයෝජනය කරලා, තථාගත කුසල් ආයෝජනය කරලා අමුතුවෙන් කාරණා හොයන්නේ නැහැ. තියෙන කාරණාව දේශනා කරලා සන්තෝෂයටපත් වෙනවා. නැවත අපි කියනවා අප්පකිච්ඡෝච සල්ල උකෞත්‍ය කියලා. මොකද මේ අප්පකිච්ඡෝච සල්ල උකෞත්‍ය කියලා කියන්නේ පාසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. එහෙනම් සුභවාදී කෙනෙක්ව යමක් ඉතන්ට පුළුවන් නම් එයා මේ ලෝකේ තියෙන සෑම ධර්මයක්ම සන්තෝෂයෙන් දකින්න පුළුවන් නම් එයා මේ ලෝකේ පාසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙකුත් වෙන්න ඕනේ. එහෙනම් මේ කියන තුනම මොනවාද? කමඨාන් තුනක්. කැමැති කෙනෙකුට කැමැති කමඨාන වඩන්න පුළුවන්. හැබැයි rahat වෙන්න ඕනේ. හේතුව තථාගතයන් වහන්සේ මේ ලෝක සත්වයාට දේශනා කළේ නිර්වාණ පණිවිඩය නිවනට පිණිස විතරයි. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නිවනෙන් තොර ධර්මයක්. තථාගතයන් වහන්සේගේ මුඛයෙන් කිසිම මොහතක පිටත් නොවන බව අපි දන්නවා. අපට ඒකාන්ත වශයෙන්ම විශ්වාසයි. එහෙනම් තථාගතයන් වහන්සේ මේ අප්පකිච්ඡෝච සල්ලෝක උත්ති, එහෙනම් පාසුවෙන් පෝෂණය කළ හැකි වීම කියලා මේ දේශනා කරන්නේ මොකද්ද? මේ අසකන දිව නාසය සමසිත මේ 500ක් ස්වාමින් වහන්සේලා නැවත තපෝවණයට ගින් මේ නාම රූපත් එක්ක ගැටයුතු කරනකොට, ගනුදෙනු කරනකොට, ආයෝජනය වෙනකොට නැවත ප්‍රශ්නයක් වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්, මේක සංකීර්ණ ප්‍රශ්නයක්, මේක උත්තර නැති ප්‍රශ්නයක්, මේක විද්‍යාත්මක ප්‍රශ්නයක්, මේක දාර්ශනික ගැටලුවක්, මේක ලෞකික එකක්, මේක ලෝකෝත්තර එකක්. මේ විදිහට নানা ප්‍රකාර චෛතසික පාළ වෙනවා. උන්වහන්සේලා මේවත් එක පැටලිලා අර පඹගාලේ පැටලුණා වාගේ මේ පැටලවිල්ල දිගහැර ගන්න බැරුව උන්වහන්සේලා මාස ගණන් ඒ ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒක පාසුවෙන් පෝෂණය කරන්න, ඒක තුළ තියෙන අනිත්‍ය පාසුවෙන් දකින්න, දුක්ඛ සත්‍ය පාසුවෙන් දකින්න, ඒක තුළ තියෙනව ධර්මතාවෙන් පාසුවෙන් දකින්න. ඈට පේන්නේ මොනවද? වර්ණ විතරනේ පින්වතුනි. ඒ වර්ණේ විතරක් දකින්න, ඒ වර්ණේ ඇදිච්ච වර්ණ න්‍යාය ධර්ම හොයන්න යන්න එපා. මිනිස්සේ දැක්කාම කුසලෙන් පිරිච්ච ජීවියෙක් හම්බුණා කියලා පාසුවෙන් දකින්න, ඒ මිනිස් පරිණාමය හොයන්න යන්න එපා. විශ්වයේ දකින්නකොට සතරමා භූතයා මොනතරම් ලස්සනට මේ නාම රූප වශයෙන් සැකසීලාද කියලා ඒ ධර්මයේ දකින්න, විශ්වයේ අගමුල හොයන්න යන්න එපා. එහෙනම් බලන්න අප්පකිච්ඡෝච සල්ල උකෞත්‍ති. එහෙනම් යම්කිසි ශ්‍රමණයන් වහන්සේ නමක් තාපසයෙක් මේ ලෝකෝත්තර ගමන යනකොට මේ භවය අවසාන භවය කරන්න උත්සාහ කරනකොට එයා මේ ආයතන අයෙන් මේ ඇයෙන දේවල්, පේන දේවල්, ඇඟෙන දේවල්, සිතෙන දේවල් හැම එකක්ම සරලව විසඳන්න ඕනේ. පාසුවෙන් එයා පෝෂණය කරන්න ඕනේ. එහෙනම් මේක කබලික ආහාර, දිට්ටි ආහාර, පස්ස ආහාර, සෝත ආහාර, ගන්ධ ආහාර, මනෝ සංචේත ආහාර වශයෙන් අපට ගන්න පුළුවන්. පාසුවෙන් පෝෂණය කර හැකි වීම කියලා කියන්නේ එක ව්‍යංජනයකින් උනත් එයාට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එක වේලෙන් උනා ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පින්ඩ පාත ධර්මතාවෙන් යන ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් එයා ලද දෙයින් සතුට වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් මේ ආකාරයෙන් සරල ජීවිතයක් ගත කරන ශුන්‍යාගාර ගත වෙච්ච ආරණ්‍ය ගත වෙච්ච ගසක් යට තපස් ජීවිතයකට සීමා වෙච්ච ඒ පාසු ජීවිතයක් වෙන්න ඕනේ. අප්ප කිච්චෝච සල්ල උකෞත්ති. එහෙනම් සරල ජීවිතයකටපත් වුණොත් විතරයි එයා මේ ලෝකේ අරියත් බෝධියටපත් වෙන්නේ. එහෙනම් මේක අරියත් බෝධියට දීපු කමඨාණං. එහෙනම් අද ජීවිතේදී ආ බලනකොට සමහර ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. සමහර කට්ටිය ගාගෙන පොලිසි ගිහිල්ලා තියෙන මොකද්ද? ගෙදර එන මිනිස්සයාට සම්බෝලයි බතුයි අදලා සම්බෝලයි බතුයි කන්නද මම මෙච්චර අම්බ කරන්නේ? මේ තරම් වත්කන්තියේදී ඇයි මේ මිනිස්සයාට ව්‍යංජන දෙකක් අදන්න බැරි වුනේ කියලා ඒක බයින් බස් වීමක් වෙලා බයිස් බස් වීම සර වචන වලට ඇවිල්ලා ඒ සර වචන අන්තිමට අතපය දික් කරන මට්ටමට ඇවිල්ලා දෙන්න ගාගෙන පොලිසි ගින් දැන් දික්කසල්ද නඩුවකුත් ඇවිල්ලා. එහෙනම් බලන්න අද වර්තමානයේ තපස් ජීවිතයටපත් වෙච්ච ශ්‍රමණයන් වහන්සේලාට තාපසයන්ට විතරක් නෙමෙයි අප්පකිච්ඡෝච සල්ල උකෞත්ති කියන ධර්මතාවයේ ගී කට්ටිය පිළිපදිනවා නම් ගී කට්ටිය ඒ ධර්මතාවයට අනුව ජීවත් වෙනවා නම් පාසයෙන් පෝෂණය කරන්න පුළුවන් ජීවියෙකුට කවදාවත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ගී ජීවිතයත් ඒ බෞද්ධ පින්වතුන්ගේ ඒ සාමාන්‍ය ලෞකික ජීවිතය ගොඩාක් සාර්ථක වෙනවා, සඵල වෙනවා. කිසිම gedaraක ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඇයි? ලද දෙයින් සතුට වෙන නිසා අම්බෙන දෙයින් ඇද හොයන්නේ නැහැ. අම්බුනේ මගේ කුසලයට සාදු සාදු සාදු කියලා සන්තෝෂෙන් ඒක පිළිගන්නවා. එහෙනම් අද වර්තමානයේ තියෙන සිවිල් නඩු සේරම විසඳෙනවා. අද වර්තමානයේ ශාසනයේ තියෙන ප්‍රශ්න හැම එකක්ම විසඳෙනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන සියලුම ප්‍රශ්න වලට තථාගතයන් වහන්සේ එක උත්තරයක් දෙනවා. අද ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මිනිස්සු පාසුවෙන් ජීවත් වෙන්න ක්‍රමේ දන්නේ නැහැ. බංගලාවක් ඕනේ. ඒ මිනිසයාට ඕනේ අඩි දෙකක් පළලා අඩි හයක් දිග බොහොම පුංචි ඉඩම් කැබල්ලක්. ඇයි? නිදාගත්තට පස්සේ 2යි 6යි නේද ඕනේ? එහෙම නැත්නම් 4යි 6යි නේද මේ මිනිසයාට ඕනේ? එහෙනම් මේ 4යි 6යි කියන ප්‍රමාණය අමතක වෙලා අක්කර 15ක විතර ගයක් හදනවා. මේ මිනිසයාට ගමන් යන්න විතරනේ ඕනේ. පුද්ගලික වාහනයක් අවශ්‍යද නැහැ. මේ මිනිසයා වාහනයකුත් ගන්නවා. එහෙනම් තමන්ගේ අනාගතයට තමන්ට බේත් දෙන්න, කෑම හොයලා දෙන්න, තමන්ට සත්කාර කරන්න දරුවොත් අදනවා. එහෙනම් තේ බොණ්ඩේ මිනිසයා එළහරකුත් අදනවා. එහෙනම් බලන්න මේ මිනිසයා මේ පාසුවෙන් පෝෂණය කරන්න බැරි නිසා එහෙනම් විශේෂයෙන් රාජ්‍ය මට්ටමින් එහෙම නැත්නම් රජ කෙනෙක්ගේ මට්ටමින් පෝෂණය කරන්න මෙයා ඔක්කොම එකතු කරනවා. මේ නිසා ප්‍රශ්නේ සංකීර්ණ වුණා. මේ ලෝකේ ගොඩාක් ප්‍රශ්න වැඩි වෙලා. එහෙනම් සෑම මිනිසෙක්ම ගොඩාක් සපසම්පත්ව ජීවත් වෙන්න ඕනේ. එහෙනම් රාජ්‍ය සපසම්පත් විඳින්න ඕනේ කිව්වම ඔරු බී වෙන්නේ නැද්ද? මංකොල්ල කාරයෝ බී වෙන්නේ නැද්ද? පන්සිල් කඩන දුස්සීලෝ බී වෙන්නේ නැද්ද? මේ ලෝකේ හැම කෙනෙක්ගේම වස්තුව ඔරකම් වෙලා මංකොල්ල වෙලා රටේ ජීවීන් අතර මිනිස්සු අතර ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. අරක් ඔරකම් කරනවා, සත්තු මරනවා, මිනිස්සු මරනවා, මංකොල්ල කනවා, ගෙවල් කඩනවා, බැංකු කඩනවා. ඇයි මේ ප්‍රශ්න? මිනිස්සු දන්නේ නැහැ. එක වේලක් වළඳලා ජීවත් වෙන ක්‍රමවේදය දන්නේ නැහැ. තමන්ට අවශ්‍ය විලිවා ගන්න රෙදි කෑල්ලක්, තමන්ට අවශ්‍ය කුසගින්න නිවා ගන්න බත් පාර්සලයක්, මේ වගේ පාසුවෙන් සරලව ජීවත් වෙන්න ලද දෙයින් සතුටු වීමේ ක්‍රමය දන්නේ නැති නිසා අද මේ තරම් උසාවි බී වෙලා බන්ධනාගාර බී වෙලා. එහෙනම් බලන්න මේ සෑම ප්‍රශ්නයකටම උත්තරේ දෙනවා තථාගතයන් වහන්සේ. අප්පකිච්ඡෝච සල්ල උපෞත්ති. එහෙනම් පාසුවෙන් පෝෂණය කරන්න පුළුවන් චරිතයක් බවට අපේ චරිතයපත් කරන්න පුළුවන් නම්, ලද දෙයින් සතුටු වෙන චරිතයක් අපිපත් කරගන්න පුළුවන් නම් අපේ ජීවිතය අපේ ප්‍රශ්න සේරම විසඳෙනවා. එහෙනම් අපි තපෝ වනයේකටපත් වුණාම මොකද්ද පාසුවෙන් පෝෂණය වෙන්නේ? අපර ලුණුත් නැහැ, ඇඹුලුත් නැහැ, තිත්තත් නැහැ, කාටත් නැහැ, පැණි රසත් නැහැ, මොකවත් නැහැ. තියෙන්නේ කොළ జాති විතරයි. කොළ జాති ටික වළඳලා කොළ జాති ටික ආහාරයට අරගෙන යා සන්තෝෂ වෙනවා. හේතුව රිලවුන් කොළ జాති ගන්නවා. ඒ වගේම වඳුරු කොළ జాති ගන්නවා. එහෙනම් ගොඩාක් සත්තු කොළ කාලා ජීවත් වෙනවා. එහෙනම් මමත් සතේ මමත් ඒ විදිහට ජීවත් වෙනවා. කාලයක් යනකොට ಗುಣධර්ම වැඩෙනකොට ඒ ගස්වල මල් පිපෙනවා, ගෙඩි හට ගන්නවා. කිසිම සතෙකේ ගෙඩියකට අත තියන්නේ නැහැ. ඒක අපේ ಗುಣධර්ම වලටයි ගෙඩි හැදිලා තින්නේ. එහෙනම් අපේ කෑම මේ හැදලා තින්නේ ගස් වලින්. එහෙනම් දැන් අපට පැණි රස හම්බ වෙනවා, ඇඹුල් රස හම්බෙනවා, ලුණු රස හම්බෙනවා. හේතුව ඉදිච්ච ගෙඩියක් තුළ ඒ සේරම රස වර්ග ටික තියෙනවා. බලන්න ගෙඩි තියෙන කාලේ ගෙඩි හාරයට ගන්නවා, ගෙඩි නැති කාලේ කොළ හාරයට ගන්නවා, කොළ නැති කාලේ වේලිච්ච කොළ හාරයට ගන්නවා, වේලිච්ච කොළ නැති කාලේ පැන් ටික ආහාරයට ගන්නවා, පැන් නැති කාලේ වාතයේ තියෙන ඔක්සිජන් වලින් ජීවත් වෙනවා. එහෙනම් එයා පාසුවෙන් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට යගේ චරිතය ගොඩනගෙනවා. ඒ විතරක් නෙමෙයි, අප්පතිච්චෝච සල්ල උක උත්ති කියලා කියන්නේ පාසුවෙන් පෝෂණය කළ හැකි වීම කියන එක ගොඩාක් ගැඹුරු ලෝකෝත්තර ධර්මයක්. අපි කමඨාන් වඩනකොට, භාවනා යෝගිව ඉන්නකොට අපට චෛතසික ඕනතරම් බී වෙනවා අපේ සිත තුළ. එහෙනම් මේ ආකාරයෙන් චෛතසික බී වෙලා අපේ සිත තුළ নানা ප්‍රකාර සිතවිලි බී වෙලා අපේ සිත සිතවිලිත් එක්ක ගැටෙනකොට ඒ ගැටෙන සෑම එකක්ම පාසුවෙන් පෝෂණය කරන්න මේක ඇති උනේ මේ ප්‍රශ්නේ නිසා. ඒකත් එක්ක ගැටිලා වැඩක් නැහැ. මේ ප්‍රශ්නේ ඇති උනේ මේ නිසා, මේකට ඇලිලා වැඩක් නැහැ. මේ කාරණා මතුනේ භාවනාව කරන නිසා. එහෙනම් ඒ විද්‍යාවෙන් වැඩකුත් නැහැ. මේ විදිහට සිත පෝෂණය කරන්න ඇසට පේන මේ නාම රූප ධර්ම තුලින්, මේ වටිනාකම් තුලින්, මේ වර්ණ තුලින් කිසිම දෙයකට ඇලෙන්න ගැටෙන්න යන්න එපා. පාසුවෙන් ඇස පෝෂණය කරන්න. කවුරු අපට බැනලා නිඳා කරලා විවේචනය කළත්, ප්‍රශංසා කරලා ගෞරව කළත් ඒවට අල්ලන්න ඇලෙන්න ගැටෙන්න යන්න එපා. සරලව කන් දෙක පෝෂණය කරන්න. මොනතරම් ලුණු හැඹුල් එක්ක රාජ මජ්ජම් අම්බුණාත් අනේ කෑම රසයි, තව කන්න ඕනේ, ඊට කන්න එකක් ඔතලා තියන්න ඕනේ කියලා කලබල වෙන්න එපා. මේ ලුණු හැඹුල් හම්බෙන්නේ මගේ කර්මයට, මේ රස හම්බෙන්නේ මගේ පිනට කුසලයට. පාසුවෙන් පෝෂණය කරන්න. පාසුවෙන් පෝෂණය කර ඇකි දිවක් බවට පත් කරන්න. තමන්ට මොනතරම් දුස්සීලව ඇසිරෙන්න පුළුවන් වුණත්, නැති සීලයක් වෙන්නන විදිහට රාතෙක් වාගේ ඇසිරෙන්න පුළුවන් වුණත්, අසෝබන ලෙස ඒ චරිතයේ රඟපාන නළුවෙක් බවට පත් කරන්න එපා. තමන් දන්න ටික දැනගෙන දන්න ගුණාංග වලට අනුව සැබෑකමින් ඇසිරෙන්න, හිතන දේවල් කතා කරන්න, කටපාඩම් කරලා තවත් කට්ටියගේ දේවල් කියන්න යන්න එපා. මේ විදිහට මේ කයේ චර්යාව පාසුවෙන් පෝෂණය කරන්න පුරුදු කරන්න. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට අපට දාඩිය ගඳ දැනෙන්න පුළුවන්, කුණුපල් වෙච්ච ගඳ දැනෙන්න පුළුවන්, සත්තුන්ගේ මලකුණු ගඳ දැනෙන්න පුළුවන්, මල්වල සුවඳ දැනෙන්න පුළුවන්, මේ নানা ප්‍රකාර සුවඳ දැනෙන්න පුළුවන්. එහෙනම් ගන්ධයට අපි අහුවෙන්නේ මේ නාසය පාසුවෙන් පෝෂණය කළ හැකි වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ලෝකෝත්තර සිතිවිලි හම්බුනාම තමන් මේ ධර්මය අවබෝධ කරගත්තා, මම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තා, මගේ විඥාණයට මේ අභිරාස අවබෝධ වුණායි කියලා සන්තෝෂ වෙලා ඔටුන්නක් දාගෙන මාන්නය දාගෙන මුලා වෙන්න එපා. අවබෝධ වුණේ මට මේක වැටහෙන්නේ නැහැ කියලා තමන්ට නිඳා කරලා අපහාස කරලා එහෙම විඩාවටපත් වෙන්න එපා. මේ චෛතසික තුලින් ඇතිවෙනා වූ සෑම ධර්මතාවයක්ම ලෝකෝත්තරව දැකලා, ලෝකෝත්තරව ප්‍රත්‍යක්ෂ කරගෙන සන්තෝෂ වෙන්න. හේතුව සිත පාසුවෙන් පෝෂණය කරන්න බැරි නම් එයාට මේ ලෝකෙ මොකවත් පාසුවෙන් පෝෂණය කරන්න බෑ. අප්පකිච්චෝච සල්ල උකෞත්ති කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අය මේ නාම රූප ධර්මයන් එක එකතු වෙනකොට, නාම රූප ධර්මයන් එක ගනුදෙනු කරනකොට ඒගොල්ලෝ සරලව පාසුවෙන් පෝෂණය කරන්ටත්, ඒ නාම රූප ධර්මයන් ගෝචර වෙනකොට, වන්න ගන්ධ රස ඕජා ධර්මයන් ගෝචර වෙනකොට ඒගොල්ලෝ ලද දෙයින් සතුට වෙන්න ඕනේ. ලැබිච්ච නැති දේවල්, පේන්නේ නැති දේවල්, ඇහෙන්නේ නැති දේවල් එක කලබල වෙන්නේ නැහැ. ඇහෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, අඟින දේවල් එක්ක කටයුතු කරනවා. ලද දෙයින් සතුට වෙලා පාසුවෙන් පෝෂණය කරන්න පුළුවන්කම ඇති වෙනවා. සන්තින්ද්‍රියෝච නිපයෝච නිපකෝච කියලා තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා. සංසුන් ඉඳුරන් ඇත්තෙක් වෙන්න ඕනේ. එහෙනම් මේ සංසුන් ඉඳුරන් ඇත්තෙක් වෙන්නේ කොහොමද කියලා බලනකොට, ඉඳුරන් ගන්නවායි කියලා කියන්නේ අපි අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් ග්‍රහණය කරගන්නා වූ ධර්මතාවයන්. එහෙනම් මේ සන්තින්ද්‍රියෝ කියලා කියන වචනය අපි තවත් ගැඹුරෙන් සාකච්ඡා කරනකොට මෙතන ඉන්ද්‍රිය කියන වචනයක් ඇතුල් වෙලා තියෙනවා. එහෙනම් සන්තින්ද්‍රියෝච නිපකෝච. එහෙනම් මේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන්නා වූ ධර්මය මේ ඉඳුරන්, එහෙම නැත්නම් මේවට ලැබෙන ආහාර පාසුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් සංසුන් ඉඳුරන් ඇත්තෙක් විය යුතුයි. එහෙනම් මේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන ධර්ම තමයි දික්ටි ආහාර, ශ්‍රෝත ආහාර, පොට්ටබ්බ ආහාර, ගන්ධහාර, කබලින්කා ආහාර, මනෝ සංචේත ආහාර මේ ඉන්ද්‍රියම් අයට ගෝචර වෙන යම්කිසි ඉඳුරම් තියෙනවා නම් මේවා පාසුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ, සරලව ගන්න පුළුවන් වෙන්න ඕනේ, මේවත් එක්ක කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ කරණීයමෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාව විතරක් අපට ඇති නිවන් දකින්න. එහෙනම් මේ ගාථාව කොහොමද ගත්තේ තථාගතයන් වහන්සේ? එදා ඒ 500ක් භික්ෂුන් වහන්සේලා එදා ඒ තපෝවනයේදී මූණ දීපු ගැටළු ප්‍රශ්න ටික ඒගොල්ලෝ ඇවිල්ලා දේශනා කළා, එක්කෙනා එක්කෙනා සාකච්ඡා කළා. ඒ හැමදේම තථාගතයන් වහන්සේ අභිමුඛයේ ඉදිරිපත් කළා. ඉදිරිපත් කරපු සියලුම කරුණු කාරණා ටික උන්වහන්සේ සූත්‍රයක් වශයෙන් ගාථාවක් වශයෙන් දේශනා කළා. අප්ප ගබ්බෝ කුලේසු අනනුගිද්දෝ, බලන්න කුලයන්ගෙන් ඇලෙන්නේ නැති කෙනෙක් වෙනවා, එයා දැඩි කෙනෙක් නොවෙනවා කියන එක. එහෙනම් අප්ප ගබ්බෝ, එහෙනම් එයා නැවත කිසිම එකට ගබ්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකට ගැටෙන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් අනුගත වෙන්නේ නැහැ. ගබ්බෝ කියලා කියන්නේ ඒක රාශි වෙනවා. එහෙම නැත්නම් අන්තර්ගත වෙනවා, ගර්භ වෙනවා කියන එක. අපි දන්නවා ගැබිනිය ගබ්බ වෙනවායි කියලා කියන්නේ එයා තුළට යමක් ඇතුල් වෙනවා. එයා තුළ යමක් එකතු වෙලා ඒක රාශි වෙලා නිර්මාණයක් ඇති වෙනවා. එන අප්ප ගබ්බෝ කියලා කියන්නේ මේ උත්තමයා, එහෙම නැත්නම් මේ තාපසයා කිසිම නාමයකට රූපයකට මේ සතරමා භූතවල තියෙන ධර්මයකට ගබ්බ වෙන්නේ නැහැ. එහෙනම් කුලේසු අනනුගිද්දෝ, කිසිම කුලයක යා අනුගත වෙන්නේ නැහැ, කුලයක ඉපදෙන්නේ නැහැ. මොකද්ද මේ කුලය කියලා කියන්නේ? මේ ධර්මතාවයන් හැම දෙයක්ම පඨවි කුලය, ආපෝ කුලය, වායෝ කුලය, තේජෝ කුලය, ආකාශ කුලය, වර්ණ කුලය, ගන්ධ කුලය, රස කුලය, එහෙනම් මේ විදිහට ඕජා කුලය, මේ විදිහට ගත්තාම කුල 31ක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අභිධර්ම පිටකේ ගත්තාම මේ කුල ಜಾති 28ක් ගැන තථාගතයන් වහන්සේ ධාතු ප්‍රකරණයේ දේශනා කරනවා. එහෙනම් එයා මේ කුලවලින් එකකටවත් අහුවෙන්නේ නැහැ. එහෙනම් අප්ප ගබ්බෝ කුලේසු අනනුගිද්දෝ, එහෙනම් කිසිම කුලයකට අහුවෙන්නේ නැතුව, කිසිම තැනකට යා ගබ්බ ගන්න නැතුව, එතන ඒක රාසි වෙන්නේ නැතුව, ඉර වෙන්නේ නැතුව, නවතින්න නැතුව කටයුතු කරනවා. එන අද ලෝකෝත්තර ගමනේ යන මේ ස්වාමීන් වහන්සේලාට තාපසයන්ට වෙලා තින්නේ මොකද්ද? පඨවිය යමක් ප්‍රත්‍යක්ෂ වුණාද, අවබෝධ වුණාද, ඒකට සමවැදිලා එයා එතන අප්ප ගබ්බෝ වෙනවා, එතන එයා ගැබ් ගන්නවා, එතන එයා ඉර වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මාර්ගයේ වඩන කෙනා හන්දිවල නවතින්නේ නැහැ, තුම්මං හන්දිවල නවතිලා තේබොන්නේ නැහැ, වංගුවල නවතිලා වංගුවේ සිරි නරඹන්නේ නැහැ. එයා නිර්වාණය දක්වා කඩාගෙන බිඳගෙන යනවා. එයා දිගටම යනවා. කිසිම තැනක මග නවතින්නේ නැහැ. මාර්ග ඵලයකට එයා කොටු වෙන්නේ නැහැ. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා මේ ගමන යනකොට සෝවාන් මාර්ගයට වැටෙන්න පුළුවන්, සෝවාන් ඵලයට වැටෙන්න පුළුවන්, සකෘදාගාමි මාර්ගයට වැටෙන්න පුළුවන්, සකෘදාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්, අනාගාමි මාර්ගේ යන්න පුළුවන්, අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්, රාහත් මාර්ගේ යන්න පුළුවන්, රාහත් ඵලයටපත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අප්ප ගබ්බෝ කුලේසු අනනුගිද්දෝ. එහෙනම් බලන්න මේ මාර්ගයේ වඩනකොට එයා සන්තුෂ්ස කෝච වෙලා සන්තෝෂයටපත් වෙනවා, හැමදේම සුභවාදී ලෙස ගන්නවා, පාස්වෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. එහෙනම් ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන ධර්මතාවයන් එයා පාස්වෙන් සලකනවා, ඒ කටයුතු වල ඉඳුරන් පාස්වෙන් කටයුතු කරන ඇත්තෙක් වෙනවා. එහෙනම් මේ විදිහට කටයුතු කරන උත්තමයා මාර්ගඵල වලටපත් වෙනවා. පත් වුණාම එතන යා ගැබ් අරගෙන එතන තැන්පත් වෙනවා. එහෙමපත් වෙන්න එපා. අප්ප ගබ්බෝ, කිසිම තැනක ගැබ් ගන්න එපා, කිසිම තැනක තැන්පත් වෙන්න එපා, කිසිම ඵලයක රැඳෙන්න එපා. එහෙනම් කුලේසු අනුනගිද්දෝ, කිසිම කුලයක ආර්ය කුලය ගත්තාම සෝවාන් ආර්ය කුලය, සකෘදාගාමි ආර්ය කුලය, අනාගාමි ආර්ය කුලය, අරියත් මාර්ග කුලය, රාතුනා මෙතන කුලයක් නැහැ. ඒක අයින් වුණා, ඒක නිස්සබ්ද වුණා, නිවුණා. එහෙනම් මේ පල්ලෙයා තියෙන කුල හතක් තියෙනවා. මේ කුලවල රැඳෙන්න එපා, කුලවලට අනුගත වෙන්න එපා, ඒ කුලය තුල දීර්ඝ කාලින ඉන්න එපා. කුලේසු අනනුගිද්දෝ අප්ප ගබ්බෝ, කිසිම ලෝක ධර්මයක් අවබෝධ වුණාම ඒ ධර්මයේ තුල ගැබ් ගන්න එපා. ඒ කුලවල ඉපදිලා, ඒ ඵලයට ඉපදිලා එතන ඉර වෙන්න එපා, දිගටම යන්න. එහෙනම් සන්තුස්ස කෝච සුබරෝච අප්ප කිච්චෝච සල්ල උක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්ප ගබ්බෝ කුලේසු අනනුගිද්දෝ කියන මේ ගාථාව තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට අනුකම්පා කරලා ඒ ආර්ය මා සංඝයා කියන 500ක් ස්වාමින් වහන්සේලාට අරියත් බෝධියට සමවැදිලා ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරලා මේ සම්බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා බවට පත් වෙන්න අවශ්‍ය සේරම කරුණු කාරණා ටික දේශනා කරලා ඉවරයි. එහෙනම් අද දින අපි මේ සාකච්ඡා කළේ අපි ගැන සාකච්ඡා කළේ අපටත් මේ ප්‍රශ්න තියෙනවා. ගෑන් ළමයි කොටට ඇඳගෙන එනකොට විરૂප රූප පේනවා කියලා අපට ප්‍රශ්න නැද්ද? එහෙනම් මිනිස්සු කොණ්ඩ බවාගෙන එනකොට බලන්නකො කොණ්ඩ වාපු චීන්නුත් එනවා කියලා ප්‍රශ්න නැද්ද? මිනිස්සු දත් මදින් නැති වෙනකොට අපට ප්‍රශ්න නැද්ද? සිල් ගන්න අඩුවෙන් ආවම ප්‍රශ්න නැද්ද? සිල් ගන්න වැඩියෙන් ආවම ප්‍රශ්න නැද්ද? ව්‍යංජන 8ක් 10ක් එක්ක දාන ගෙනාවම ප්‍රශ්නයක් නැද්ද? එක ව්‍යංජනයක් එක්ක දාන ගෙනාවම ප්‍රශ්නයක් නැද්ද? දානේ නොගෙනාවම ප්‍රශ්නයක් නැද්ද? මිනිස්සු වැඳාම ප්‍රශ්නයක් නැද්ද? වඳින්න නැතුව ගෞරව කරන්න නැතුව ගියාම ප්‍රශ්නයක් නැද්ද? එහෙනම් එදා හිමාල වනයේ තාපසයන්ට තිබිච්ච ඒ සේරම ප්‍රශ්න ටික මෙතන තියෙනවා. හේතුව අපි කලින් කිව්වා මේක තපෝ වනයක්, මේක හිමාල වඩවියක්, මේක හිමාල හඩවිය කියන එක අපි තාම තේරුම් ගත්තේ නැහැ. ඔබ වහන්සේලා අද ඉඳලා කල්පනා කරන්න, මං හිමාල වඩේ ඉන්නේ සියලුම බෝධිසත්වරු ගුණධර්ම වඩලා පච්චේක බෝධි, සම්මා සම්බුද්ධ බෝධි, අරියත් බෝධි, මහරිසි කියන උත්තමයන් වහන්සේලා ගුණධර්ම වඩපු හිමාල වනයේ තපෝ අඩවිය මං ඉන්නේ. එහෙනම් මට කර්ණීය මෙත්ත සූත්‍රයේ අවශ්‍යයි. තථාගතයන් වහන්සේ මට අනුකම්පා කළ දේශනා කරන්න කර්ණීය මෙත්ත සූත්‍රයේ අවශ්‍යතාවය තියෙනවා. මටත් විરૂප රූප පේනවා, ඇඳුම් ඇඳගත් රූප පේනවා, බාගෙට ඇඳගත් රූප පේනවා, ඇඳුම් නැති රූප පේනවා, සිල්වන්ත ගුණවන්ත උපාසක රූප පේනවා, කිසිම රූපයක් නැති දුස්සීල රූප පේනවා, මාළු අල්ලන රූප පේනවා, ඒ මාළු විකුණන රූප පේනවා, ඒවා කන රූප පේනවා, ඒ මාළුන්ට අනුකම්පා කළ මෛත්‍රී කරන රූප පේනවා, විરૂප වෙච්ච රූප ගොඩාක් පේනවා, මාර්ගයේ යන රූප පේනවා, මාර්ගයේ නොයන රූප පේනවා, අපායට යන රූප පේනවා, දිව්‍ය ලෝක යන රූප පේනවා, ඔබාංශිකේ සරණ යන රූප පේනවා. තථාගතයන් වහන්සේ එදා බලන්න භාග්‍යතුන් වහන්සේ 500ක් නමක් තපෝවනේ හිමාලයේ පෙනුනේ රූප 10යිද 15යිද? අදයි මේ තපෝවනේ මේ හිමාලයේ මට රූප 10ක් විතර පේනවා. කර්ණීය මෙත්ත සූත්‍රයේ මට 1008 වාරයක් දේශනා කරන්න, එක වාරයක් දේශනා කළා මදි, 1000 ගණන් රූප මට පේනවා. මේ රූපවල සීමාවක් නැහැ. මේ තපස් වනයේ මට එළියට යන්න මං කැමති නැහැ. මේ හිමාල වනයේ මං එළියට යන්නේ ආර්ය කුලයේ මං ඉපදිලා අරියත් බෝධියට පත් වෙලා මට අනුකම්පා කළත් කර්ණීය මෙත්ත සූත්‍රයේ 1008 වාරයක් දේශනා කරන්න කියනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි කලබල වෙන්න එපා, මේ ප්‍රශ්නේ ඇති වෙන බව මං දන්නවා. මේ මහා පෘථිවි තරලය 2600ක් වෙනකොට 2550 වෙනකොට මේක තපෝවණිය බවට පත් වෙනවා, මේක හිමාල අඩවිය බවට පත් වෙනවා. එදා මේ සියලෝම දෙනා කර්ණීය මෙත්ත සූත්‍රයේ හොයනවා, අපට নানা ප්‍රකාර රූප පේනවා, নানা ප්‍රකාර ගන්ධ දැනෙනවා, নানা ප්‍රකාර චරිත පේනවා, নানা ප්‍රකාර රස දැනෙනවා. අපි මේ හිමාල වඩේ අසරණ වෙලා, අපි අසරණ වෙලා භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා කර්ණීය මෙත්ත සූත්‍රය කියන්නේ කියලා එදා මේ මහා පෘථිවිය හිමාල වනයේ බවට පත් කරගෙන හැමතැනින්ම මේ ලෝක සත්‍යය මුරගානවා. ඒක මන් දැනගෙන මන් 2600ට කලින්ම කර්ණීය මෙත්ත සූත්‍රය දේශනා කළා. මාගේ ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා මාර්ගඵලවලට පත් වෙලා උන්වහන්සේලා මේක පාදනවා. එතකොට මේ ලෝක සත්‍යය සන්තෝෂ වෙනවා. හිමාල වනයේ ඇදෙන්නත් කලින් හිමාල වනයේට කර්ණීය මෙත්ත සූත්‍රය දේශනා කරලා ඉවරයි. මේක තපෝ වනයේ බවට පත් උනේ 2550දී. හැබැයි 2600ට කලින් තපෝ වනයේට හදාලා කමඨාන දීලා ඉවරයි. කර්ණීය මෙත්ත සූත්‍රය දේශනා කරලා ඉවරයි. එනං ඔබ වහන්සේලා මේ ජීවත් වෙන්නේ තපෝ වනයේ හිමාල අඩවියේ. ඔබ වහන්සේලාටත් මේ පේන සෑම ප්‍රශ්නයක්ම තියෙනවා, සෑම ගැටලුවක්ම තියෙනවා, පීඩනයක්ම තියෙනවා. එනං මේ කර්ණීය මෙත්ත සූත්‍රය අපට දේශනා කරපු ධර්මයන්, අපි වෙනුවෙන් දේශනා කරපු කමඨාණන්, මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා තථාගතයන් වහන්සේ දේශනා කරපු කර්ණීය මෙත්ත සූත්‍රයේ සරණ යන්න බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, කරණීය මෙත්ත සුත්තං සරණං ගච්ඡාමි කියලා අපි මේ කරණීය මෙත්ත සූත්‍රයේ සරණ යනවා. ඒක තුළ තියෙන ලෝකෝත්තර ධර්මයේ සරණ යනවා. ඒක තුළ තියෙන කමඨාණේ සරණ යනවා. ලබාපු මිනිසත් භවයේ සේරම අඩුපාඩු අදාගෙන මේ භවයේ තුලම සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් කියන පළවලටපත් වෙලා නයිජාතු ගබ්බසෙයං පුනරේතිති ඒ තනත්තා මම වෙමි. නවත කිසිම කුලයක මං ඉපදෙන්නේ නැ, කිසිම තැනක ගබ්බ ගන්නෙ නැ, කිසිම කවදාවත් කිසිම තැනක උත්පත්තියට හේතුවක් අදාගත්තේ නැති, කිසිම තැනක උත්පත්තියක් නොලබන නයිජාතු ගබ්බසෙයං පුනරේතිති ඒ තනත්තා මම වෙමි කියලා ශාසනය පෙනී සිටින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඒ තැනට යනකම් ඉපදීම නැවතෙනකම් මේ කරණීය මෙත්ත සූත්‍රයේ සරණ යමු. ඒ 500ක් නමට rahat වෙන්න පුළුවන් නම් 501 වෙනි කෙනාට මට rahat වෙන්න බැරි කමක් නැහැ. 502 වෙනි කෙනා වෙනුවෙන් මට rahat වෙන්න කමක් බැරි කමක් නැහැ. එහෙනම් මේ කෝටි 800ටම දේශනා කරන්න තියෙන තුන් සූත්‍රය. එහෙනම් මේ තුන් සූත්‍රයේ කරණීය මෙත්ත සූත්‍රයේ සෑයීමටපත් වෙන්න පුළුවන්. මේ ලෝකේ විතරක් නෙමෙයි තවත් ලෝකවල මිනිස්සු නිවන් දකින්න කැමති නම් ඒ ලෝකේ මිනිසුන්ට කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරනවා නිවන් දැකීම පිණිස. එහෙනම් සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ල උක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ. එහෙනම් තථාගතයන් වහන්සේ මා වෙනුවෙන් දේශනා කරපු දේශනාව මා වෙනුවෙන් දීපු කමඨාන මට පෙන්නපු නිවන් මාර්ගය කියලා මේක ප්‍රත්‍යක්ෂ කරගෙන මේ නිර්වාණ පණිවිඩය මේ කමඨාන ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු හදාගෙන සංසාර දුකෙන් එතර වීමට ඒකාන්ත වශයෙන්ම අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්නා.